betul arahatu sama sambudase namo tase bhagavato arahato sama sambuddhase namo tase bhagavato arahato sama sambuddhase. Dari Kimidiri Pandara Pisaka Chakran Balapurutu ini ආනාපානා සති භාවනාව තුළින් අපේ කල්යාණ මිත්‍රයා අපි අඳුනාගන්නේ කොහොමද කියන එක. තවත් විදියකින් කියනවා නම් අපි අපගේ සිත තුළින් ශ්‍රේෂ්ඨ ගුණධර්ම ඇසුරු කරගන්නේ කෙසේද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අපි ගමන් කරන මේ ලෝකෝත්තර ජීවිතය තුළ අපට හොඳ මාර්ගෝපදේශකයෙක් අවශ්‍යයි. අපට කමඨාන් දෙන කම්මඨානාචාර්ය කෙනෙක් අපට අවශ්‍යයි. නිතරම අපි ළඟ ඉඳලා අවවාද අනුශාසනා දීලා දරුවෙක් රැක බලා ගන්නවා වාගේ අපට ආචාර්යවරයෙක් අවශ්‍යයි. නිතරම දුකේදී සැපේදී අපත පීඩ වෙන උපස්ථායකයෙක් අපට අවශ්‍යයි. ගමනේදී තනිකම පාළුව මැකෙන්න හොඳ කල්යාණ මිත්‍ර සේවනයක් අපට අවශ්‍යයි. මේ විදිහට කතා කරන්න ගියාම අපගේ ජීවිතයට අපගේ සිත මොනතරම් වැඩදායිද, සිත নানা ප්‍රකාර ස්වરૂපවලින් අපට පිළිසරණක් වෙනවද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාවනා යෝගියෙක් එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකෙක් තමන්ගේ සිතේ මෙවැනි ක්‍රියාකලාපයක් තියෙන බව, සිත මෙවන් ආකාරයෙන් කටයුතු වෙන බව දැන ගැනීම වඩාත් වැදගත්. අපගේ සිත අපි අවබෝධ නැතුව ගමන් යනවා කියලා කියන්නේ ඒක හරියට මාර්ගයේ නොදැන ගමනකට පිටත් වෙනවා වාගේ. එයා නැවත ඇරිලා එයිද, ඒ අවශ්‍ය ස්ථානයට පැමිණෙයිද කියන එක අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ. ඒතු මාර්ගය දන්නේ නැහැ. එනම් මේ සිත කොහමද කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ කියලා බැලුවාම මේ ආනාපාන සති භාවනාව තුළින් ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට මේ ආස්වාසය කෙරෙහි ප්‍රාස්වාසය කෙරෙහි සීය පීඨනකොට මේ සීය තුළින් යම් යම් අවබෝධ ඇති වෙනවා. තමන්ගේ සිත තමන්ට හොඳට වැටහෙනවා. මේ වැටහීම තමයි කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. අපි බලමු මොන ආකාරයෙන්ද මේක වැටහෙන්නේ කියන එක. ආස්වාස වෙන බව දැනගන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගන්නකොට අපට සන්තෝෂයක් ඇති වෙනවා. ඇයි මේ සන්තෝෂය ආවේ? ආස්වාස කරන බව දැනගන්න ඕනේ, ප්‍රාස්වාස කරන බව දැනගන්න ඕනේ, මේ ආස්වාස ප්‍රාස්වාසය අරමුණු කරගෙන රැඳෙන්න ඕනේ කියන බලාපොරොත්තු අපි තුල තිබුණා. ඒ බලාපොරොත්තු නිසා ආස්වාස වෙන බව දැනගන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගන්නකොට අපේ සන්තෝෂය අපට නිම කරන්න බෑ. බැරි වෙලාවත් මේ චෛතසිකය වෙන අරමුණකටපත් වෙලා අපේ බඹයක් විතර උස තියෙන මේ කයේ සීමාවෙන් බැහැර වෙලා දුර ප්‍රදේශයකට ගියොත්, නුසුදුසු ප්‍රදේශයකට ගියොත්, වෙනත් අරමුණක් ඔස්සේ ගමන් කළොත් අපි කැළඹෙනවා. අපි කල්පනා කරනවා, බලන්න මේ සිත මන් දන්නේම නැතුව පිටතට ගියා, අරමුණ වෙනස් කළා, භාවනාව කැඩුනායි කියලා කැළඹිලා දුකටපත් වෙලා සිතත් එක්ක නැවත පොරබදින්න පටන් ගන්නවා. තමන්ගේ සිත තමන්ට හතුරෙක් වෙන බව තමන්ට තේරෙනවා. සිතට මොනවද කරන්න පුළුවන් දඬුවම් කියලා අපි සිතෙන් පිළිගන්න උත්සාහ කරනවා. අපේ සිත අපි නිවන්න ආවද? අපේ සිතෙන් අපි පිළිගන්න ආවද? අපේ සිත නිවනටපත් කරන්න වැඩ කරනවද? අපේ සිත දඬුවම් කරලා নানা ප්‍රකාර වේදනා දුකටපත් කරනවද කියලා බැලුවාම මෙතන මුලාවකුත් තියෙනවා. ద్వේෂයකුත් තියෙනවා. භාවනාව අරියට කළ යුතුය කියන ලෝභයකුත් තියෙනවා. මේ දේවල් මේ ආර්ය ශ්‍රාවකයාට වැටහෙන්න පටන් ගන්නවා. මගේ සිතමයි, වෙන කවුරුත් මෙතන නැහැ. ඇස් දෙකක් පියාගෙන ඉන්නේ. කොහොමද මගේ සිත මේ নানা ප්‍රකාර චිත්ත වීති තුල වැඩ කරන්නේ? එයාමයි අසීය බවට පත් වෙන්නේ. සිතමයි අරමුණ කියලාත් ගත්තේ. ඒ සිතමයි අරමුණෙන් පිට ගියා කියලා කියන්නේ. එහෙනම් මේ සිතමයි මේ අවශ්‍ය කාර්යයෙන් බෑරව ගිය බව දැනගත්තේ සිතමයි. එයාමයි මේ පිළිගන්නේ. කාගෙන්ද? එයාගෙන්මයි පිළිගන්නේ. එයාගෙන් පිළිගත්තාම සංසිඳෙන්නේ කවුද? එයාමයි. මොකද්ද මේ වෙලා තියෙන කතන්දරය කියලා මෙයා භාවනාව පැත්තකින් තියලා මේක ගවේෂණය කරනකොට මේ ආනාපාන සති භාවනා වඩන ඒ යෝගාවචරයාට තේරෙනවා මේක තියෙන්නේ බොහොම සරල ප්‍රශ්නයක්. මේකට දෙන්න තියෙන්නේ සරල උත්තරයක්. పూర్ව නිගමනත් එක්ක අපි පැටලිලා අපට අම්බෙච්ච කමඨාන් වල තියෙන සංකීර්ණභාවය නිසා අපි මේ භාවනාව තුළින් අතරමං වෙලා. අපේ තථාගතයන් වහන්සේ අපව අතරමං කළේ නැහැ. මේ භාවනාව නිර්වචනය කරලා විද්වතුන් අපි හතරමං බවට පත් කළා. මේක වැටෙනකොට පලිගන්න අදහස අතරිනවා. තමන්ගේ මොකටද තමන් පලිගන්නේ? නැහැ. තමන්ගේ මොකටද තමන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් අරමුණ කැඩුනාම මොනවද කරන්න කියලා අහනකොට එයාම එයාට උත්තර දෙනවා, අරමුණක් මේ ලෝකේ කවදාවත් කැඩෙන්නේ නැහැ මිත්‍රය කියලා කියනවා. සිත කල්පනා කරන මෙච්චර කාලයක් මට මෙතන හිටු අතන හිටු කියලා නියෝග කළා, වාලෙකට වාගේ කතා කළා, දැන් මිතුර කියලා සන්තෝෂයෙන් කතා කරනවා. ඇයි එහෙම කතා කරන්නේ? ඇත්ත, මේ ලෝකේ කවදාවත් අරමුණක් කැඩෙන්නේ නැහැ. අරමුණක් කැඩුනේ නැත්තම් දැන් සිත වෙන අරමුණකට ගියානේ. ඒකට මොනවද කියන්නේ? නැහැ, අරමුණ වෙනස් වුණා. එහෙනම් අපි ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට බැරි වෙලාවත් අපට රුවන්වැලිසෑයේ චෛත්‍ය මෙනෙහි වෙනවා නම් දැන් චෛත්‍ය මෙනෙහි කරන එක අරමුණක් නෙමෙයිද? අරමුණක්. අපට බැරි වෙලාවත් යම්කිසි විශේෂ සිද්ධාස්ථානයක් මතක් වෙනවා. ඒක අරමුණක් නෙමෙයිද? අරමුණක්. වාඩි වෙලා ඉන්න ඒ තාපසයාට යම්කිසි සද්දයක් ඇහෙනවා. සද්දේ මොකද්ද කියලා කල්පනා කරනකොට අරමුණ කැඩුන්නේ නැහැ, අරමුණ වෙනස් වුණා. එහෙනම් වෙනස් වෙන සුළු ගතියක් විතරක් පවතිනවා. ඒ වෙනස් වෙන එක දැනගත්තාම අරමුණ දිගටම පවතිනවා. වෙනස් වෙන බව නොදැනගත්තාම තමයි මේ කැඩුනා කියලා කතන්දරයක් එයා විසින් අදාගන්නේ. අරමුණක් කවදාවත් කැඩෙන්නේ නැහැ කියන කයට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් මේ ලෝකේ අරමුණක් නැතුව ඉන්න කිව්වම එයා hina වෙනවා. අරමුණක් නැතුව ඉන්නේ කොහමද? අරමුණක් නැතුව ඉන්නත් අරමුණක් එපාය. අරමුණක් නැතුව කෙනෙකුට ඉන්න අමාරුයි. එහෙම එකක් මේ ලෝකේ නැහැ. මම මේ ලෝකේ කිසිම අරමුණකට අනුගත වෙන්නේ නැහැ. අරමුණක් කරන කොටගෙන කටයුතු කරන්නේ කියන තීරණයට ආවට පස්සේ ඒ තීරණේ ඉන්නත් අරමුණක් නැහැ කියන අරමුණ ඕනේ. එහෙනම් මේ විදිහට බලනකොට මේ චෛතසිකය හැම මොහොතෙම අරමුණක නිරත වෙලා එයා කාර්යයක් කරනවා. මේක දැනගත්තා මෙයාට හරි සන්තෝසයි. එයා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා මේක ප්‍රත්‍යක්ෂ වෙච්ච එක ගැන. එයා ගොඩාක් සෑහීමටපත් වෙනවා. එතකොට තමයි යාට තේරෙන්නේ මගේ සිත මට කල්‍යාණ මිතුරෙක් බව. තමන්ගේ සිත දැන් එයා ආශ්‍රය කරන්න පටන් ගන්නවා. කලින් එයා ද්වේෂ වුණා, සිත වහලෙක් බවට පත් කළා, යකාත්පාත් කරගෙන පාලනය කරලා දඬුවම් කරලා මේම එකක් කළා. දැන් එයා එහෙම එකක් කරන්නේ නැහැ. බොහොම සුවඳශීලීව කතා කරනවා. එයා තමන්ගේ සිත මිතුරෙක් වශයෙන්, කල්‍යාණ මිතුරෙක් වශයෙන් ආශ්‍රය කරනවා. එහෙනම් නැවත යාට තේරෙනවා මේ සිත ටිකක් වෙනත් අරමුණක් ඔස්සේ යනකොට කැළඹෙන්නේ ඇයි කියලා බලනවා. කැළඹෙන්නේ වෙන මොකවත් නෙමෙයි, එයා හදාගෙන ඉන්නවා මෙතන ඉන්න ඕනේ. ඇයි එතනට ගියේ? මගෙන් ආන්න නැතුව ඇයි ගියේ? සිත නඩත්තු කරලා තිනවා. ඒක තමයි මෙකට තියෙන ප්‍රශ්න. එහෙනම් নানা ප්‍රකාර බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මොකද්ද බලාපොරොත්තුව? නිවන් දැකීම, අඩුපාඩු අදා ගැනීම, සීල සමාධි ප්‍රඥා වැඩි වීම, ಗುಣධර්ම ප්‍රගුණ කිරීම, මාර්ගඵල වලටපත් වීම. මේක නෙමෙයි, මේක වෙනම බලාපොරොත්තු කණ්ඩායමක්. ඒ ලයිස්තුව අපි දැන් අත ගන්න. ඒකට අමතර තවත් ලයිස්තුවක් ඇවිල්ලා. ආස්වාස වෙන බව දැනගන්න ඕනේ, ප්‍රාස්වාස වෙන බව දැනගන්න ඕනේ, ඒ ආස්වාස ප්‍රාස්වාසයේ සීමාවේ ඉන්න ඕනේ. ඒ සීමාවෙන් එළියට යන්න බෑ, දුර බෑර යන්න බෑ, වෙන දේවල් මෙනේ කරන්න බෑ කියලා මේම බලාපොරොත්තු ලයිස්තුවක ආදාගෙන තිනවා. ඒ බලාපොරොත්තු කැඩෙනකොට තමයි යාට දුක ඇති වෙන්නේ. එයා කල්පනා කරනවා මෙච්චර කාලයක් මේ තරහ හැදෙන බව මම දැනගෙන හිටියේ නෑ. දැන් තරහව ඇදෙන ක්‍රමවේදය මම දන්නවා. මේ ලෝකේ බලාපොරොත්තු තිබුණාම තමයි, ඒවා කැඩුනාම තමයි දුක බවට පත් වෙන්නේ. බලාපොරොත්තු නැති උත්මේකට මේ ලෝකේ කවදාවත් දුක දැනෙන්නේ නෑ. එයා මේ ලෝකේ කවදාවත් දුක විඳින්නේ නෑ. එහෙනම් එයා ගොඩාක් සන්තෝෂයට පත් වෙච්ච කෙනෙක්. එයා නිවිච්ච කෙනෙක්. හැම දෙයක් තුළම ප්‍රීතියට පත් වෙන කෙනෙක්. එහෙනම් එයාට දුක්ඛ සත්‍ය විතරක් නෙමෙයි, එයාට තේරෙනවා මේ ලෝකේ දුක ඇති වෙන ක්‍රමවේදයේ සමීකරණය අන්න ඒ කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරනවා. එයා දැනගන්නවා මේ ලෝකේ කිසිම තැනක ගුරුවරයෙක් නැහැ මට මන් තරම්. මේ ලෝකේ කිසිම කමඨානාචර කෙනෙක් නැහැ මට කමඨාන් දෙන්න. මේ ලෝකේ කිසිම ගුරුවරයෙක් නැහැ ගුරු උපදේශයක් දෙන්න මගේ සිත තරම්. එයා තමයි මගේ කතන්දරේ සම්පූර්ණයෙන්ම දන්නේ. මගේ ඉපදිච්ච දවසේ ඉඳලා ලෙඩ රෝග ඔක්කොම දන්නේ එයා. ප්‍රතිකාර කරන්න දක්ෂ වෛද්‍යවරයා එයාමයි. මොකද්ද මට තියෙන ලෙඩ රෝග? කෙලෙස්. ලෝභය, ద్వේෂය, මෝහය, රාගය. මේ ලෙඩ ටික පුංචි කාලේ ඉඳලාම අඳුරන්නේ මගේ සිත නැමැති වෛද්‍යවරයා. එයා විතරමයි අරියටම බේත් වට්ටෝරුව දන්නේ මේ ලෙඩ සනීප කරන්න. මේ ටික ප්‍රත්‍යක්ෂ කළාම එයාට මිතුරෙක් හම්බෙලා. එයාට තේරෙන තවත් කෙනෙක් මගෙත් එක්ක ඉන්නවා. මට පීඩ වෙන්න, ආවාද කරන්න, උපදෙස් දෙන්න, මාව සනසන්න, තනි රකින්න මට හොඳ මිත්‍රයෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයා කියලා අපි කියනවා එයාට. පණ්ඩිතයා කියලා අපි කියනවා. එහෙනම් මේ කල්යාණ මිත්‍රයා එයා ආශ්‍රය කරනවා. මේ ආශ්‍රය කරගෙන යනකොට මේ ආස්වාසයේදීත් ප්‍රාස්වාසයේදීත් මේ අරමුණේදීත් එයා ගොඩාක් දේවල් ප්‍රත්‍යක්ෂ කරනවා. මේ සිත ආස්වාස කරනවා, මේ සිත ප්‍රාස්වාස කරනවා කියලා එකක් එයා මෙනෙහි කරනවා. එයා දන්නවා ආස්වාසයේ ප්‍රාස්වාසය තමන් මෙනෙහි කරනකොට මේ සිතත් ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා. ඇයි? ආස්වාසය කියලා කියන්නේ ඇතුල් වීම, ප්‍රාස්වාසය කියන්නේ පිටත් වීම. දැන් ඒකත් එක සිතත් යන්නේ නැද්ද? සිතත් ඒකත් එක පැමිණෙන්නේ නැද්ද? එතකොට මේ සිත ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් සිතත් ඒ වාගෙම පත් වෙලා අන්න යට තවත් කල්යාණ මිත්‍රෙක් හම්බෙනවා. එයා කල්පනා කරනවා මේ සිත පුදුම වැඩක් නේ. මේක අර නිකන් වතුර මේ ටිකක් වාගේ. මැටි කෝප්පයකට දැම්මාම මේ වතුර ටික මොන ඇඩරුවද ගත්තේ මොන රූපේද ගත්තේ මැටි කෝප්පේ හැඩේ රූපේ ගත්තා. වීදුරුවකට වතුර දැම්මාම වීදුරු හැඩේ ගත්තා. පිඟානකට දැම්මාම අඟලක් විතර උස තියෙන පැතලි ස්වරූපයක් ගත්තා. අත් දෙකට ගත්තාම අල්ලේ ස්වරූපය ගත්තා. බේසමකට දැක්මාම බේසමේ ස්වරූපය ගත්තා. මූදට දැම්මාම මූදේ ස්වරූපය ගත්තා. වැවට දැම්මාම වැවේ ස්වරූපය ගත්තා. මේ වතුර කලයකට දැම්මාම කලයේ ස්වරූපය ගත්තා. කලයක් වාගේ මේක ඇතුලේ තියෙනවා. කලයමයි, කලයේ හැඩයමයි. එහෙනම් මේ වතුර අපි දාන ඕනම වස්තුවට අනුව ඒ වස්තුවේ ඇඩය ගන්නවා. ඒක බවටපත් වෙනවා. මේ සිතත් මේ වතුර වාගේ යට තේරෙනවා. ඒ කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරනකොට යට වැටෙනවා. මේ සිත අපි මොනවටද වක් කරන්නේ? මොන නාම රූපයට සමවදින ඒ නාම රූපේ ඇඩේ ඒමම ගන්නවා. කිසිම වෙනසක් නැතුව ඒ ස්වરૂපෙටමපත් වෙනවා. ආස්වාස වෙන බව දැනගන්නකොට එයා ආස්වාස බවටපත් වුණා. ප්‍රාස්වාස වෙන බව දැනගත්තාම ප්‍රාස්වාස බවටපත් වුණා. මේ කල්යාණ මිත්‍රයා ඇසුරු කරනකොට එයාගේ ප්‍රීතිය මේ ලෝකේ කිසිම කෙනෙකුට ළඟ නැති ප්‍රීතියක්. රාතන් වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විතරක් විඳින්නා වූ පරම සුඛය විඳින්න පටන් ගන්නවා. මොකද්ද මේකට හේතුව? එයා දැනගන්නවා නිවන ප්‍රත්‍යක්ෂ වෙනකොට නිවනට සාපේක්ෂව මෙයා ඒ නිවනේ ඇඩේ අරගෙන නිවනේ ಗುಣධර්ම වලට වෙනස් වෙලා එයා නිවෙනවා. අපාය ගැන හිතනකොට මෙයා අපාය ස්වરૂපය ගන්නවා. එහෙනම් මේ ලෝකේ නරක දේවල් දකින්නකොට නරක ස්වરૂපය ගන්නවා. නරක දේවල් අයනකොට නරක දේවල් වල ස්වરૂපය ගන්නවා. එනම් මෙයාගේ ඇද වෙනස් වීමේ ක්‍රමවේදය තේරුම් ගත්තාම මේ කල්යාණ මිත්‍රයා දන්නවා, දැන්නම් විනාඩි 15ක් 20ක් ඇති මට මේක නිවලා දාන්න. මේ ඇසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූප ධර්මයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ නාම රූප ධර්මයත් එක්ක කරන මේ ගනුදෙනුවේදී මේ සිත මොන ආකාරයෙන් වෙනස් වෙනවද ඒ විදියටම යට තේරෙනවා. උදාහරණයක් උපමාවක් වශයෙන් ශාසනය පැවිද්ද ලැබපු ආර්ය ශ්‍රාවකයන් වශයෙන් අපි එක දෙයක් තරේ මතක තියාගන්න ඕනේ. අපි ලෝභයෙන් යමක් දැක්කාම සිත ලෝභසිතක් වෙන්නේ නැද්ද? ඒකාන්ත වශයෙන්ම. ද්වේෂසිතින් බැලුවාම ද්වේෂේ බවටපත් වෙන්නේ නැද්ද? මුලාසිතෙන් බැලුවාම මෝහේ බවටපත් වෙන්නේ නැද්ද? රාගයෙන් බැලුවාම රාගසිතක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් මේ චෛතසික අපි නෙමෙයි හදන්නේ. ඒ ඇයෙන දේවල්, පේන දේවල් වලට අනුව මේක වෙනස් වෙනවා. එයා බවටපත් වෙනවා. අභිධම්ම පිටකේ චෛතසික ප්‍රකරණය තුල බැලුවාම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ එක සිතට එක සැනේට 120 තුලින් ඕනම එකක් බවටපත් වෙන්න පුළුවන්. පැන්කෝප්පයක් දිහා බැලුවා බලපු ගමන් අපට කුසල සිතක් පාළ වුණා. මගේ කුසලයට මේ පැන් අම්බුනේ. මේ පින්වතා මට පැන් පූජා කළේ මගේ කුසලයට කියලා කුසල මූල සිතක් ඇති වෙනවා. ඒ මොතෙම ඒ පැන් වල රොඩු කෑල්ලක් මොනාර තිබුණාම ඒ කෝප්පේ හොදලා නැත්තම් එතනම අකුසල මූල සිතක් පාළ වෙනවා. මේ පැන්කෝප්පේ මට අකුසලයක් වුණා. අපිරිසිදු පැන් මට පූජා කළා, මට නිඳා කළා, අගෞරව කළා කියලා අකුසල මූල සිතත් එක්ක ද්වේෂසාගත සිතකුත් පාළ වෙනවා. වතුර කියලා එකක් මේ ලෝකේ තියෙනවද කියලා ආර්ය උත්තමෙක් ළඟ ඇව්වම එයා හිනා වෙලා කියනවා, "එහෙම එකක් කොහෙද තියෙන්නේ?" කියලා අහනවා. වතුර කියලා මේ ලෝකේ කිසිම දණක් නැහැ. පැන් මේ ලෝකේ නැහැ. තියෙන්නේ මොනවද? ඒ පැන් වලට අදාළ සීතල අණු. ඒ සීතල අණු එකට එක බඳන්න බෑ උණුසුමක් නැත්තම්. ඒ රස්නාධික අණුයි සීතල අණුයි විද්‍යාවෙන් කියනවා හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි කියලා. මේ හයිඩ්‍රජන් අණු දෙකක් එකට බඳන්න බෑ, එකතු කරන්න බෑ. රස්නයක් එකතු වෙනකොට ඒ දෙක එකතු වෙනවා, ඇලෙනවා. එහෙනම් මේ රස්න අණුවකින් සීතල අණු දෙකක් එකට බන්ධනය කෙරුවාම ඒ තුනම එකතු වෙලා එක සංගතයක් ඇතිවෙනවා. H2O කියනවා. ඒකට තමයි මේ හයිඩ්‍රජන් කියලා කියන්නේ වතුර. මේ වතුර ධාතුව අණුවල එකතුවක් නම්, රොඩුවල එකතුව නම්, සංගතකවල එකතුවක් නම් කොහොමද මෙතන වතුර? අපි මොනවද බොන්නේ? රොඩු ටිකක් බොනවා. හයිඩ්‍රජන් රොඩු ටිකකුයි ඔක්සිජන් රොඩු ටිකකුයි බොනවා. අරියට කියනවා නම් ඒ වැලි රයිසියකින් අලලා ගත්ත ගල් ටික අයින් කරපුව බොහොම සියුම් පිටි වැල්ල වාගේ වැලි ටිකක් තමයි මේ බොන්නේ. දියාරු ස්වරූපෙන් තියෙනවා ඒක. ද්‍රාවණ ස්වරූපෙන් තියෙන නිසා අපි එක පැන් මේක බොහොම පිරිසිදුයි, මේක නිර්මලයි, මේක මොකවත් නැහැ කියලා හිතනවා. මේ ලෝකේ නැති දෙයක් නැහැ ඒකේ. පැන් ටිකක් අරගෙන පරීක්ෂා කරලා බැලුවාම ඒකේ තියෙන දූවිලි ගොඩ, ඒ තියෙන සියලුම අණු ටික අපි කියනවා දූවිලි කියලා. හයිඩ්‍රජන් දූවිල්ලක් වශයෙන් තියෙනවා, ඔක්සිජන් දූවිල්ලක් වශයෙන් තියෙනවා. මේකේ මොනවද නැත්තේ? පිච්චිච්ච දේවල් නැද්ද? කාබන් අංශු නැද්ද? මේක තුල අනෙක් විටමින් ಜಾති නැද්ද? මිනරල් ಜಾති නැද්ද? විස බීජ නැද්ද? බැක්ටීරියා නැද්ද? ඉපදිච්ච සත්තු නැද්ද? ඉපදෙමින් සිටින සත්තු නැද්ද? ඉපදීමට බලාපොරොත්තු වෙන සත්තු නැද්ද? පොඩි සත්තු නැද්ද? දිග සත්තු නැද්ද? මහත් සත්තු නැද්ද? පේන සත්තු නැද්ද? නොපෙනෙන සත්තු නැද්ද? අන්න මේකේ හැම සතෙක්ම ඉන්නවා. නැහැ කියලා කියන්න බෑ. මේ ලෝකේ හැම එකක්ම තියෙනවා. පැන් ටිකක් දුන්නාම ඒ පැන් ටික බීලා ඒ පැන් වල තියෙන ගුණධර්ම වලින් මේ ලෝකේ සත්වයේ කයක් හැදෙනවා නම් සත්වයේ කය හදන්න පුළුවන් හැම සංගතයක්ම එක තියෙනවා. වතුර මිදුනාම තමයි පස් හැදෙන්නේ. පස් වලින් තමයි අපි මේ දානෙට ගන්නා සියලුම ව්‍යංජන ಜಾති, කැවිලි ಜಾති, පෙවිලි ಜಾති මේ තියෙන සෑම දෙයක්ම හැදෙන්නේ. එහෙනම් මේ වතුර වලට මොනවද හදන්න බැරි? මේ පෘථිවියම හදන්න පුළුවන්. මේ පෘථිවියේ පවතින සෑම සංඝටකයක්ම නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් අපි කියනවා අර පුංචි රොඩු කෑල්ල බලලා අනේ මේක බලන්න පිරිසිදු නෑ, මේක අපිරිසිදුයි, පිළිවෙලට දුන්නේ නෑ කියලා එයාට දොස් කියනවා. එතකොට දැන් මේකේ තියෙන රොඩු ටික අයින් කරන්න නම් එයා මුළු පැන් ටිකම අයින් කරන්න ඕනේ. කෝප්පෙත් අයින් කරන්න ඕනේ. හේතුව කෝප්පෙ උණු කරලා වක් කරලා දිය කරලා අදලා තියෙන්නේ රොඩු වලින්. ඒවත් එක්තරා අණුවල එකතුවක්. එහෙනම් මේ ලෝකේ රොඩු නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. බැරි වෙලාවත් ඒ ආර්ය ශ්‍රාවකයා ඒ පුංචි රොඩු කෑල්ල බලලා ආනවා, ස්වාමීනි සමා වෙන්න, ඔබ වහන්සේ දැක්කේ මේ රොඩු විතරද කියලා ආනවා. අපි කල්පනා කරලා කලබල වෙලා බලනවා මේකේ තවත් රොඩු තියෙනවද දන්නේ නැහැ. මෙයා තවත් දැකලා දන්නේ නැහැ කියලා පෙරලලා බලලා කියනවා නෑ, මේකේ මේ රොඩ විතරයි දැක්කේ. ඔබ වහන්සේගේ නාසයට ඇතුල් වෙන මේ දූවිලි කන්දරාවේ කෝටි ගණන් රොඩු දැක්කා. ඔබ වහන්සේ ඒක පෙරන්නේ නැද්ද? ඒකට ඔබ වහන්සේ පිළියමක් යොදන්නේ නැද්ද? ඔබ වහන්සේම රොඩු ගොඩක් තමයි. නවංච දොරටු වලින් ඇතිවෙන ඕජාව දැක්කාම ඔබ වහන්සේ තරම් අපිරිසිදු කෙනෙක් නැහැ. ඔබ වහන්සේ මේ කෝපය අපිරිසිදු බව විතරද දැක්කේ කියලා ඇහුවාම අපේ ඇඟ හිරි වැටෙනවා. ඇත්තනේ නම් මේ කතන්දරේ මේ මිනිහාට බනින්න බෑ. මේ මිනිහා කියන කතන්දරේ ඇත්ත. අපි තරම් අපිරිසිදු කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් ගොඩාක් කුණු ಜಾති, අපිරිසිදු ಜಾති පිරිච්ච මේ බඹයක් විතර උස තියෙන කයේ තියෙන කුණු වලට සාපේක්ෂව අර කෝප්පේ තියෙන කුණ ටික කිසිම මොහතක අපිරිසිදු කියන්න බෑ. එහෙනම් පුංචි දූවිල්ලක් මේ තරම් කැළඹෙනවා නම් බඩේ තියෙන අසුචි මොන තරම් ගඳයිද? අසුචි ටිකක් මේ කෝප්පෙට වැදිලා තිබුණොත් කවදාවත් පැන් ගන්න කෝප්පෙත් එක විසි කරනවා. ඒ තරම් අපිරිසිදු දුර්ගන්ධයෙන් පිරිච්ච අසුචි ගොඩක් බඩේ තියාගෙන ඉන්නවා. ඒක ගැන අවධානමක් නැද්ද කියලා අහනවා. කෙල ටිකක් කාරලා තවරලා ගෙනාවොත් කීයටවත් ඒකෙන් පැන් ගන්නෙ නෑ. ඒ තරම් අප්‍රසන්න අසුචියටපත් වෙච්ච කෙල සම්භාරයක් උගුරේ, පපුවේ, බඩේ තියාගෙන ඉන්නවා. ඒක ගැන අවධානමක් නැද්ද? නාය ආරාර ඒ අතින්ම කෝපය අරන් පිළිගත්තොත් මට කැත විදියට බයිනවා කිසිම පිළිවෙලක් නැති අපිරිසිදු දුස්සීලය කියලා. තමන්ගේ නායේ ඒ තරම් ඔටු සෙම පිරිලා ගන්ධස්සාර බෑ. ඒකත් එක්ක වාඩි වෙලා ඉන්න ඔබ වහන්සේගේ ඒක ඔබ වහන්සේට වැටහෙන්නේ නැද්ද කියලා අහුවාම දෙන්න උත්තරයක් නැහැ. එහෙනම් මේ වගේ තමන්ගේ අසකන දිව නාසයේ සමසිත තුලින් තමන් දකින්නා වූ ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ වෙනකොට එයා මොනවද මේ ලෝකේ කරන්නේ? කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන්න පටන් ගත්තා. තථාගතයන් වහන්සේ දන්නවා මේ ලෝකේ කල්යාණ මිත්‍රයා කියන්නේ තමන්ට තමන්මයි. පිටින් කිසිම කල්යාණ මිත්‍රයෙක් තමන්ට ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවායි කියලා හිතනවා නම් ඒක බොරුවක්. තමන්ගේ කල්යාණ මිත්‍රයා තමන්, තමන්ගේ කල්යාණ මිත්‍රයා තමන් බව අඳුනලා දෙන්න කර්මානි රූපීව කෙනෙක් පාලවෙන එක විතරයි වෙන්නේ. සමහර විට එයා සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්, සමහර විට අසත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ නමකගෙන් අපේ හාමුදුරනේ ඔබ වහන්සේට කල්යාණ මිත්‍රෙක් ජීවිතේ හම්බුණාද කියලා ඇහුවාම එයා කියන එහෙයි අපේ හාමුදුරනේ කියලා කිව්වා. කවුද ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍රයා කියලා බලනකොට එයා කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අඳුන්වලා දෙන්නේ එයාගේ භාර්යාව ගී කාලේ. ඇයි එහෙම කියන්නේ? එයාගේ දුස්සීල භාවය, එයාගේ අකීකරුකම, අසත්පුරුෂ භාවය, නෝමනා වැඩ, ඒ හැම එකක්ම බලනකොට මට මේ ජීවිතේ කිසිම දෙයක් කෙරේ බලාපොරොත්තු නැතුව ගියා. මේ ලෝකේ ජීවත් වීමේ ආසාව මට නැතුව ගියා. මේ ලෝකේ මොකකටවත් මම බැඳෙන්නේ නැහැ කියලා දැඩි තීරණයකට මං ආවා. මං එකතු කරපු දේවල්, එකතු කරමින් තිබිච්ච දේවල්, අනාගතේ එකතු කරන්න තිබිච්ච දේවල් සේරම එක තප්පරෙම දන් දුන්නා. ඔක්කම අත්හැරියා. මං සසුන් ගත වුණා. මට කිසිම කෙනෙක්ව කතා කරන්න කැමති නැහැ. උදකලාවට මං ගොඩාක් කැමති. මේ ලෝකේ මං ආපු දේ මොනටද? ඒ දේ මං කරන්න මං සූදානම් වුණා. නිවීමට පමණක් මං වැඩ කරන ආර්ය පුත්‍රයෙක් බවට පත් වුණා. මේ තැනට මාව තල්ලු කළේ, මේ ජීවිතේ මට පූජා කළේ මගේ ගී කාලේ අඹුව. එයාගේ ඒ චරිත ගුණාංග කෙරෙහි මං ගොඩාක් ප්‍රශංසා කරනවා. එයා කරපු ඒ වැරදි වැඩ කරේ මම පින් දෙනවා. එයා එහෙම කළේ නැත්තම් මට මේම වෙන්නේ නැහැ. මට මේ උත්තරීතර ජීවිතේ පූජා කරලා මේ ආර්ය මාර්ගය මට පෙන්වලා දීලා, ඒ ආර්ය මාර්ගේ ගමන් කරන්න ඕනේ කියන වීරිය කැමැත්ත හැමදේම ඇති කරලා දීපු එයා තමයි මගේ කල්යාණ මිත්‍රයා. එහෙනම් අද ලෝකයේ වැරදි වැඩ කරන, අකුසල කරන කට්ටියට අපි කියනවා පාප මිත්‍රයා කියලා. එයා අසුරු කරුවාම පාප මිත්‍ර සේවනය කියලා කියනවා. කොහොද මෙතන පාප මිත්‍ර සේවනයක් නැහැ. එහෙනම් එයා ඒක ලෝකෝත්තරව දැක්කා. එයා ප්‍රඥාවෙන් දැක්කා. ඒකේ හොඳ නරක දැක්කා. ඒක යාපත් ලෙස එයා වෙනස් කරගත්තා. මොකද්ද එයාගේ ජීවිතේ වෙලා තියෙන්නේ කියලා බැලුවාම එයාට අවශ්‍යම දේ වෙලා තියෙනවා. එහෙනම් මේ ලෝකේ කල්යාණ මිත්‍රයා පාප මිත්‍රයෙක් වශයෙන් එන්න පුළුවන්. කල්යාණ මිත්‍රයා පණ්ඩිත මිත්‍රයෙක් වශයෙන් එන්න පුළුවන්. එහෙනම් සිල් තිබුණත් සිල් නැතත් අපිට කලබල වෙන්න දෙයක් නැහැ. අපි ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ඒ පුද්ගලයා අපේ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. අන්න මේක සිතට ගෝචර වෙනවා. මේ අවබෝධයේ සිතට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට හරි සන්තෝසයි. මගේ කල්යාණ මිත්‍රයා මට හම්බුණා. දැන් එයා කියන්නේ මගේ සිත කල්යාණ මිත්‍රෙක්. මගේ සිත තමයි මේ දේවල් අවබෝධ කරගන්නේ. මගේ සිත දැන් පුරුදු වෙලා තියෙනවා මේ ලෝකයේ සෑම තැනකම කල්‍යාණ මිතුරෝ සේවනය කරන්න. ආනාපාන සති සූත්‍රය කියලා කියන්නේ මේ ලෝකේ නිවන් දකින්න තියෙන සරල පාසුම නිවන් මාර්ගය කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නට සාරාංශක කල්ප ලක්ෂයක පාරමී ධර්ම පුරන්ට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේක එසේ මෙසේ සූත්‍රයක් වෙන්න බෑ. මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධ වෙන කාරණා මේක අවතක්සේරු කරන්නට බෑ. මේක තථාගත පණිවිඩයක්. එහෙනම් මේ ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට සීය පවත්නකොට එකපාට යා සිනා පානවා. ඇස්සරලා බලලා යාට හරියට සිනා. එයා කෑගාලා සිනා වෙන්නේ තමන් තුළ සිනාව ඒ මූණවලින් ප්‍රකාශ කරනවා. බැරි වෙලාවත් එතනට ගෙයින් ඔබ වහන්සේ භාවනාවෙන් නැවතිලා සිනා පාන්නේ ඇයි කියලා ඇහුවාම කියනවා පුදුම වැඩක් මට දැනුයි වැඩේ තේරුනේ. ආස්වාසත් මම කරන්නේ ප්‍රාස්වාසත් මම කරන්නේ ඒක මෙනෙහි කරන්නේත් නෑ මම සිත පීටන්නේත් නෑ මේ සිත විසින්ම හැමදේම කරගන්නවා මම මේ කරනවායි කියලා එකක් නඩත්තු කරගෙන මම මුලා වෙලා මේ මෝහය මට තේරුන්නේ නෑ කලින් දැන් තමයි මට තේරෙන්නේ මගේ කල්යාණ මිත්‍රයා මගේ සිත එයා මට තේරුම් කරලා දුන්නා තමන්ගේ සිතමයි මේ හැම ස්වරූපයකම වැඩ කරන්නේ ඉතින්ලා එයා එක්කෙනෙක් බව හඳුනා ගන්න. එතකොට යාට මතක් වෙනවා ඒ කාලේ බැලුවා චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ හිටියා දුෂ්ටේ. එයා ගොඩාක් ධර්ණු කෙනෙක්. අනේ මෙයා දුස්සීලයා කියලා වරලා ඒ චිත්‍රපටියේ දුස්සීලයාට හොඳ සීරු බැන්නා. තමා මේ චිත්‍රපටිය බලන බව දන්නේ නැතුව හොඳ සීරු බැන්නා. නවත චිත්‍රපටියක් බලන්න ගියා කාලෙකින් ඒ චිත්‍රපටියේ ඒ දුෂ්ටයා ඉන්නවා එයා තමයි ප්‍රධාන නළුවා මේකේ ගොඩාක් සීලවන්තයි ගුණවන්තයි ඒ චිත්‍රපටිය අම්මා තාත්තට එයා ගොඩාක් සලකනවා සාදුකාර දෙනවා අනේ බලන්න මේ තරම් ගුණයාපත් මිනිසයා බොහොම හොඳ එක්කෙනෙක් මෙයා කියලා එයාට සාදුකාර දෙදි ආශිර්වාද කරනවා බලන්න කලින් චිත්‍රපටියේ දුෂ්ටයෙක් වෙනකොට බැන්න දොස් කියුවා දැන් සාදුකාර දෙනවා නැවත චිත්‍රපටියකට යනකොට එයා ගොඩාක් එකතු කරනවා එයා මේ ලෝකේ කරන්න තියෙන හැම කාර්යයක්ම කරලා එකතු කරනවා අරක්කු පෙරනවා අනවශ්‍ය වැඩ කරනවා සත්තු මරනවා ඒ හැම එකක්ම වෙළඳාම් කරනවා පුදුමාකාර මුදල් කන්දරාවක් එකතු කරනවා ඒ චිත්‍රපටියේ එයාගේ මුදල් ප්‍රමාණය කෝටි 900යි කෝටි 900ක් එකතු කරලා ලොකු වලක් අදලා ඒ වල ඇතුලේ ඔක්කොම තැම්පත් කරලා වහලා ඒකට උමගක් අදලා එයා ඒකේ දොර දාලා මුරකාරය දාලා පරිස්සම් කරනවා දැන් ආයි බණින්න පටන් ගන්නවා මේ මිනිස්සයා ගියසරේ මන් දකින්නකොට බොහොම හොඳ ගුණයාපත් මිනිස්සෙක් අම්මට තාත්තට සලකපු මිනිස්සෙක් බලන්නකො මේ මිනිස්සයා කොච්චර දුස්සීල වෙලාද කියලා පුදුමාකාර දර එකතු කරනවනේ කියලා ආයි බණින්න පටන් ගන්නවා නැවත කාලයකින් ගිහිල්ලා චිත්‍රපටියක් බලනවා අන්න ඒ පුද්ගලයා නැවත ප්‍රධාන නළුවෙක් වශයෙන් රඟපානවා බොහොම ගුණයාපත් හැමෝටම දන් දෙනවා හැම දිනකටම බොහොම ලස්සනට කතා කරනවා එයා දිහා බැලුවාම තේරෙනවා මේ උත්තමයා ආයි ඇදිලා බොහොම ගුණයාපත් කෙනෙක් මෙයා හැමෝටම ලස්සනට කතා කරනවා හොඳට සලකනවා තවත් කණ්ඩායමක් ඇවිල්ලා එයාගේ භාර්යාව පැරගෙන යනවා එයාගේ දරුවා පැරගෙන යනවා එයාගේ ඉඩම් කොල්ල කනවා එයාට මාරයා හාරුඩ වෙලා ඒ සෑම කෙනාගේම පලිගන්නවා ඒ සෑම කෙනාම විනාශ කරනවා මරණයටපත් කරනවා අන්තිමට ඒ එක්කෙනෙක්ගේ අතින් මෙයක් මරණයටපත් වෙනවා අවිගත්තෝ අවියෙන්ම නසිට්වා කියලා ඒ චිත්‍රපටියත් බලලා නැවත බලින්න පටන් ගන්නවා බලන්න මේ මිනිසයා මොනතරම් මුර්ගෙක්ද කිසිම අනුකම්පාවක් නැතුව ඒ වැරදි කරපු කට්ටියගෙන් පලිගත්ත නෑ ඒ මුළු පරම්පරාවෙන් පොඩි උගෙන් පවා පලිගත්තා හරි නරකයි කියලා බැන බැන පාර දිගේ යනවා කවුද මේ චිත්‍රපටියේ රඟපාපු නළුවා තමම්මයි තමන් තමයි මේ ප්‍රධාන නළුවා මේ චිත්‍රපට ශාලාව තමයි මේ ලෝකේ පවතින මේ පෘථිවි තරලය වේදිකාව තමයි මහ පොළව අපි ලස්සන රඟපානවා අපි ద్వේෂයෙන් වෛරයෙන් පෙළිලා රඟපානකොට අපි දුෂ්ට චරිතයක් ලෙස මේ මහ පොළවේ රඟපානවා මිනිස්සු අපට බයිනවා දුෂ්ටයා, දුස්සීලයා, අසත්පුරුෂයා කියලා බහිනවා. නැවත අපි බොහොම පිළිවෙලට ගුණයාපත් වෙලා සිල් සමාදම් වෙලා දෙමව්පියන්ට සලකගෙන බණදාමෙත යනකොට බොහොම හොඳ උපාසක චරිතයක් කියලා මේ වේදිකාවේ මේ චරිතය දිහා බලලා මිනිස්සු සාදුකාර දෙනවා. උපාසක පින්වන්තේනි කියලා කතා කරනවා. නැවත අපි කල්පනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන්න හම්බ කරන්න ඕනේ, මේම දුක් විඳලා බෑ, අනාගතයට යමක් එකතු කරන්න ඕනේ කියන හදාසෙන් දැන් එකතු කරන්න බලනකොට මේ හොඳ ගුණයාපත් උපාසකයාමයි ලෝභය බවට පත් වෙන්නේ. එතකොටත් මිනිස්සු කියනවා මේ මිනිස්යා තරම් ලෝභයක් බලන්ඩක එකතු කරන තරම කියලා වරලා. නැවත එයාම තමයි යම් යම් කර්ම පරිසම් දෙනකොට ඒ කර්මවල තියෙන සත්‍යතාවය අවබෝධ නැතුව, ඒකේ තියෙන පරමාර්ථ ගැන කිසිම වැටහීමක් නැතුව එයා ඒ අයගෙන් වන්දිය ඉල්ලනකොට, පලිය ගන්නකොට මේ මිනිස්යා නැවත දුස්සීල බවට පත් වෙනවා. මේ චරිත වෙනස් වෙන්නේ ලෝභ දේශ මොහ රාග වලින්. මේ චිත්‍රපටියේ තිබිච්ච සියලුම ගුණාංග අපේ චරිතවල නැද්ද? අපි තරම් දක්ෂ නළුවෙක් මේ ලෝකේ නැහැ. බඹයක් විතර උස තියෙන මේ කය තුල යම්කිසි ක්‍රමවේදයකින් අපි සකසාගෙන අපි নানা ප්‍රකාර වලින් රඟපානවා. සිව්පසයේ හොඳට ලැබෙනවා නම් අපි චරිත වෙනස් කරගන්න නැද්ද? ඒගොල්ලන්ට හොඳ ප්‍රණීත වචන වලින් සංග්‍රහ කරන්නේ නැද්ද? හොඳට මිතුරුකම් ආශ්‍රය කරගෙන ඒව නඩත්තු කරන්නේ නැද්ද? අන්න බලන්න රඟපානවා. නැවත සිව්පසේ ලැබෙන්නේ දැන් ද්වේෂ සරිත ආරුඪ වෙලා අර චිත්‍රපටියේ දුෂ්ටය හැමෝගෙම පලිගන්නවා වාගේ අර මිනිසුන්ට එලව එලව බනින් නැද්ද? දොස් කියන්නේ නැද්ද? දානේ ආනිසංස හැමදාම කියන්නේ නැද්ද? ඇයි එතකොටනේ මේවා තේරිලා පැහැදිලා නැවත අපොපත්තාන් ලැබෙන්නේ? අන්න බලන්න එයා නැවත චරිතයක් රඟපානවා. මේ මිනිස්සු වැඩක් නැහැ, මේගොල්ලෝ දුස්සීලයි, දානයක් දෙන්නේ නැහැ, අපට සලකන්නේ නැහැ, සංඝ ගුණ දන්නේ නැහැ, මේ ප්‍රදේශයේ අත්තරින්න ඕනේ කියලා කියනවා. දැන් ආයි චරිතයක් එයා රඟපානවා. දැන් මේ චරිතේ මොනවද එයා බලාපොරොත්තු වෙන්නේ? එයා උදකලා චරිතයක් බලාපොරොත්තු වෙනවායි කියලා එයා අර මිනිස්සුගෙන් පිළිගන්නවා. ඒ මිනිස්සු දන් දීපු නැති එක ඇත්ත? සංඝයාට ගෞරව නොකරපු එක ඇත්ත? පන්සලකටවත් පය නොතබවපු එක ඇත්ත? නමුත් පන්සල පාළු වෙන්නේ නැතුව ස්වාමින් වහන්සේ වැඩ හිටියාම කවදා හරි දවසක ඒගොල්ලෝ සත්‍ය වටහා ගත්තොත් වැඳගන්න පන්සලක් තියෙන්න ඕනේ. බණ අහන්න සංඝයා වැඩ ඉන්න ඕනේ. කවදාරි දවසක ඒගොල්ලන්ට දානමාන දීලා ඒ කුසල් පින් වලින් පෝෂණය වෙලා මාර්ගඵල වලට පත් වෙන්න ඒ පුණ්‍ය කෙත මෙතන තියෙන්න ඕනේ. එහෙනම් මේ කට්ටිය දුස්සීලයි කියලා කෙතහින් කරාම ඒ ස්වාමීන් වහන්සේ දුරබෑරත් පැමිණියාම දැන් ඒ අවස්ථාව නැහනේ. අපි දුස්සීල වෙලානේ. කවදාරි හැදෙන මිනිසයාට ඒ නිවන් දකින්නේ අවස්ථාව අපි නැති කළා. කවදාරි සත්‍ය අවබෝධ වෙනකොට කුසල් පින් කරගන්න තිබිච්ච අවස්ථාව නැති කළා. කවදාරි දවසකේ මිනිසයා පච්චාත්තාප වෙලා කලකිරීමකින් ආවම අවවාද අනුශාසනා අර්ථයෙන් ධර්මයෙන් කියලා ඒ මිනිසයා යහපත් මාර්ගයට ගන්න තිබිච්ච අවස්ථාවට අපි පයින් යවුවා. බලනකොට අපි ඒගොල්ලන්ගෙන් පලි අරගෙන මේ ආකාරයෙන් අපේ චරිත ගුණාංග වෙනස් වෙන බව, සෑම අවස්ථාවකම අපේ සිත අරමුණෙන් අරමුණට පීචනකොට ඒ සෑම අරමුණකම ලෝභ දේශ මෝහ රාග වලින් මේවා මත් වෙන බව, වෙනස් වෙන බව මේ සිත විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේ සිතම තමන්ගේ සිත අවබෝධ කරගන්නවා. මේකට තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ. කල්‍යාණ මිත්‍රෙක් ඇසුරු කරනවායි කියලා කියන්නේ. එහෙනම් ආස්වාසය කරන්නේ තමමයි, ප්‍රාස්වාසය කරන්නේ තමමයි, මේ ආස්වාස ප්‍රාස්වාසය දැනගන්නේ තමමයි, ඒ දැන ගැනීම තුළින් සිත නිවෙන්නේ තමමයි. එහෙනම් මේ ඔක්කොම එකයි. එකම දෙයට වෙන වෙන නාම රූප දීලා, වෙන වෙන රාජකාරි දීලා, එකම සිත රාජකාරි කීපයක නිරත වෙලා මේක වැටෙනකොට ඒ කල්යාණ මිත්‍රයා යෝගාවචරයා සන්තෝෂයටපත් වෙනවා. එක්කෙනාම විවිධ නාම රූප වලින් අර අපි දන්නවා එකම කෙනා චරිත කීපයක් රඟපානවා. වැඩපොළට ගියාම එයා කළමනාකරු වශයෙන් රඟපානවා. බස් එකට නැගුණාම එයා මගියෙක් වශයෙන් රඟපානවා. ඥාති ළඟට ගියාම ඥාතියෙක් වශයෙන් රඟපානවා. තමගේ සහෝදරයා මුණ ගැහුණාම සහෝදරයෙක් විදිහට කතා කරනවා. දරුවෝ ළඟට ගියාම සහෝදරකම අයින් කරලා පියෙක් විදිහට ඇසිරෙනවා. තමගේ භාර්යාව මුණ ගැහෙනකොට ස්වාමි පුරුෂයෙක් වශයෙන් ඇසිරෙනවා. එනා මේ විදිහට එයා එක්කෙනා විවිධ චරිතවලින් රඟපානවා. එයාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. අනේ පුංචි කාලේ ඉඳලා මම ඕකමනේ කළේ. ලදරුවෙක් වෙලා මම හිටියා. ලදරුකමේ ඒ රඟපෑමෙන් මම ඉතිපස්සේ ළමයෙක් වෙලා හිටියා. ළමයා කියන චරිතයෙන් මම තරුණයෙක් වෙලා හිටියා. තරුණයා කියන තැන්වල මම ඥාතියෙක් වෙලා සහෝදරයෙක් වෙලා මං හිටියා. අද ශ්‍රමණයෙක් වෙලා ඉන්නවා. මේකම නේද සිතේ ස්වභාවය? එක්කෙනාම නේද මේ වෙනස් වෙන්නේ ස්ථානයට අනුව? එන ආස්වාස කරනකොට ආස්වාසයට අනුව එයා වෙනස් වෙනවා. ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාසයට අනුව එයා වෙනස් වෙනවා. ඒ ආස්වාසයේ ප්‍රාස්වාසයේ මෙනෙහි කරනකොට එයා සියය වශයෙන් වෙනස් වෙනවා. එයාමයි, එක්කෙනාමයි. එහෙනම් මේක වටා ගන්නකොට එයාගේ සිත නිවිලා නිවිලා ගොඩාක් තැම්පත් ස්වභාවයටපත් වෙනවා. ඒ කල්යාණ මිත්‍රයා දැන් ඉන්නේ කොතනද කියලා බලනකොට මේවා ප්‍රත්‍යක්ෂ වෙලා මෙතනදී මෙයාගේ සිත ගොඩාක් නිවිලා සිතවිලි දෙකක් තුනක් ඉපදෙන මට්ටමට ඇවිල්ලා. ඇයි මේ එකකට සීමා වෙන්න තරම් එයාගේ සිත නිවිලා නිසා එයා විශේෂ මාර්ගඵලයකටපත් වෙලා එයාට තරහා යන්නේ. එයා දන්නවා තරහා යනකොට බලන්නකො මේ ආයි රඟ පාන්නලා ඇත්තේනවනේ. තාපස චරිතයෙන් එයා ඉමීසර දුෂ්ට චරිතයකට වෙනස් වෙන්න හදනවා. එපා, මේ රඟපෑම හොඳයි. මේ නාට්‍ය ඉවර කරන්න, මේ චිත්‍රපටි ඉවර කරගන්න බැරුව තියෙද්දි තවත් චිත්‍රපටියක් රඟපාන්නේ ඇයි? තවත් රඟපෑමකට අත්‍ිකාර මුදල් ගන්නෙ ඇයි? එහෙම ගන්න එපා. ඉතල මේක රඟපාල ඉවර කරන්න. එයාට තේරෙනවා මෙයා රඟපාන්න සූදානම් වෙන බව. එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. නැවත යා තාපස චරිතයට මෙනවා. අර මිනිස්සු ඇල හොඳ සීරු බයිනවා. ඒ බයිනකොට මෙයා බලාගෙන ඉන්නවා. ඇයි එයාට රඟපාන්න බෑ දැන්? එයාගේ සිත එයා අඳුරනවා. එයා කල්පනා කරනවා බොහොම හොඳයි. මොනවද මට මේ මොහොතේ වෙන්නේ? මොකවත් වෙන්නේ නෑ. ශබ්ද ටිකක් ඇහෙනවා. ශබ්ද ඉතින් හැමදාම ඇහෙනවනේ. කුරුල්ලොන්ගේ ශබ්ද, වායුවේ ශබ්ද, මේවා ඇහෙනවා. ශබ්ද ඇහෙන එක කොච්චර හොඳයිද? කන් කනක් තියෙන බව මට දැනගන්න පුළුවන්. තාම කනේ ඇහෙන ස්වභාවය තියෙන බව දැනගන්න පුළුවන්. මට හාන්න පුළුවන් ඇකියාව තියෙන බව දැනගන්න පුළුවන්. ඇහෙනකොට මං කැළඹෙන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ මිනිස්සු මොනම දේ කියලා කොයි විදියට උඩ පැනපැන බැන්නත් මම නෙමෙයි ඒවට කර්ම හදන්නේ. මම කර්ම නොහද ඉන්න පුළුවන් කෙනෙක් බවට මට තේරුම් ගන්න පුළුවන්. මේ විදියට ඒ ඇයෙන වචන තුලින්, ඒ ශබ්ද තුලින් එයා ගොඩාක් දේවල් ප්‍රත්‍යක්ෂ කරනවා. මේක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ. අපගේ ජීවිතය තුළ අපි ආනාපාන සති භාවනාව කරනකොට අපගේ සෑම ඉරියව්වක්ම, සෑම අවස්ථාවක්ම අපි මේ විදියට ගවේෂණාත්මකව දකින්න පුළුවන් නම්, සෑම අවස්ථාවකම අපගේ සිත වෙනස් වෙන ස්වરૂපයන් අඳුනා ගන්න පුළුවන් නම්, ඒ සිතට ගෝචර වෙන ධර්මතාවයන් තුලින් අපගේ නිර්වාණය අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම්, වඩ වඩාත් ඒවා අවබෝධය, ප්‍රඥාවක්, දැනුමක් වශයෙන්, ගුණධර්මයක් වශයෙන් වෙනස් කරගන්න පුළුවන් නම්, අපි තරම් මේ ලෝකයේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන කෙනෙක් නැහැ. අපි තරම් දක්ෂ ලෙස නිවනට වැඩ කරන කෙනෙක් මේ ලෝකේ නැහැ. අපි තමයි මේ ලෝකයේ තථාගතයන් වහන්සේගේ ඒ බුද්ධ ශ්‍රාවකයෝ, එහෙම නැත්නම් බුදුන් වැඩිය මග වඩින්නෝ කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් ආස්වාස වෙනකොට දැනගන්නේ ආස්වාසයේද කියලා අහුවම නැහැ. එයාගේ සිතයි එයා දැනගන්නේ. ප්‍රාස්වාස කරනකොට එයා දැනගන්නේ ප්‍රාස්වාස කරන එයාගේ සිත. තමන්ගේ සිත ද්වේෂයෙන් දැක්කාම ද්වේෂේ ඇදේ ගන්නවා. අද්වේෂයෙන් දැක්කාම ඒ සිත මෛත්‍රිය ඇදේ ගන්නවා. ලෝභයෙන් ගත්තාම ඒ සිත ලෝභේ ඇදේ ගන්නවා. අලෝභයෙන් දැක්කාම ඒ සිත අලෝභයේ ඇදේ ගන්නවා. එහෙනම් අපි දානයක් දෙනකොට ලෝභයෙන් අපි දැක්කාම මේ සිත ලෝභයේ ඇදේ ගන්නවා. මුළු කයම ලෝභයේ ඇදෙයි. ඒ ලෝභ ඇදෙන් යුත් කයෙන් බෙදෙන කොටත් දෙන කොටත් ගන්න කොටත් ඒ ලෝභය හොඳටම පේනවා. අලෝභ සිතක් ඇති වුණාම මුළු සිතම අලෝභ ඇදේ ගන්නවා. කය අලෝභයෙන් පිරීලා බෙදෙන කොට දෙන කොට ගන්න කොට ඒ හැම චර්යාවක් තුළින්ම අලෝභය ලෙලදෙනවා. සිතේ ඇටියට කයත්, කයේ ඇටියට ක්‍රියාවත්, වචනයත් වෙනස් වෙනවා. එහෙනම් සිත මොන චෛතසිකය මත පවතිනවද, මොන චෛතසිකයක් බවටපත් වෙලා තියෙනවද, ඒකට අනුව චර්යාව, කය, වචන වෙනස් වෙනවා. එහෙනම් යම්කිසි කෙනෙක් ද්වේෂයෙන් කතා කරනවා නම් එයාගේ සිත මොන ඇඩයටපත් වෙලාද? ද්වේෂසහගත සිතවිල්ලක ඇඩේ හරගෙන. යම්කිසි කෙනෙක් මෛත්‍රියෙන් කතා කරනවා නම් එයාගේ සිත මොන හැඩයෙන්ද පවතින්නේ? එයාගේ සිත මෛත්‍රී හැඩයෙන් පරිපූර්ණ වෙලා. එහෙනම් වතුර බේසමකට දාගත්තාම බේසමේ හැඩයත්, කෝප්පයකට ගත්තාම කෝප්පේ හැඩයත්, තමන්ගේ මුඛය තුලට ගත්තාම මුඛේ හැඩයටත් ඒක වෙනස් වෙනවා. මේ සිතත් සෙනෙන් සෙනයට වෙනස් වෙන සුළුයි. මේ හණු හැම එකක්ම භ්‍රමණය වෙන නිසා, මේකේ තියෙන හැම වස්තුවක් තුළම භ්‍රමණයක් සිදු වෙන නිසා, මේ පෘථිවියත් භ්‍රමණය වෙන නිසා, මේ චෛතසිකයත් නිතර නිතර භ්‍රමණයෙන් වෙනස් වෙන සුළුයි. මේක වටා ගන්නවා. වෙනස් වෙන ලෝකයේ තුල වෙනස් වෙන දේ දැනගෙන සීයෙන් ඉන්නවා. එයා මොකවත් අදන්න යන්නේ, අදන්න බෑ. මේ වෙනස් වීමට උත්තරයක් නෑ මේ ලෝකේ. වෙනස් වෙන බව දැනගෙන හිඳීම විතරයි උත්තරය. එහෙනම් අපට ලෝකේ නවත්තන්න බෑ. මේ භෞතික වස්තු ජීර්ණය වෙලා දිරාපත් වෙන එක නවත්තන්න බෑ. මේ මිනිස් කය වයසට යන එක අපට නවත්තන්න බෑ. ලෙඩ වෙන එක නවත්තන්න බෑ. මරණය නවත්තන්න බෑ. හැබැයි එකක් කර නවත්තන්න පුළුවන්. මේ ඇතිවෙන්නා වූ සෑම චෛතසිකයක් ඔස්සේ කර්ම හැදෙන එක විතරක් නවත්තන්න පුළුවන්. ඒකට ඔයාගත උත්තරේ තමයි චිත්තානුපස්සනාව, සීය පීඨීම. එහෙනම් අපට මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙමින් පවතින නිසා අපි කිසිම දෙයක් අල්ලන්න යන්නේ, කිසිම දෙයකට බැඳෙන්න යන්නේ, කිසිම දෙයකට ක්‍රියාවක් ගොඩනගන්න යන්නේ. අපි හැම දෙයක්ම වෙන බව දැනගෙන සීයෙන් ඉන්නවා. එහෙනම් මේ ආනාපාන සති භාවනාව තුලින් සීලය සමාදි වෙලා සමාධි ප්‍රඥාව බවටපත් වෙනවා. මේ ආනාපාන සති භාවනාව දාණය වෙලා, ඒ දාණය තුලින් හැම දෙයක්ම අත්හැරිලා තමන්ගේ චෛතසිකය නිදහස් වෙලා ඒක සීලය බවටපත් වෙනවා. ඒ සීලය සමාධිය බවටපත් වෙනවා. සිත නැවතෙනවා. නැවතෙනවායි කියලා කියන්නේ ඇත්තටම සිත නැවතිලාද නැහැ, කර්මය නැවතිලා. නැවත ඉපදීමට අවශ්‍ය හේතු නැවතිලා. එහෙනම් තමන්ගේ සිත අවබෝධ කරගන්න පුළුවන්, තමන්ගේ සිත නවත්තලා දාන්න පුළුවන්, තමන්ගේ සිත මේ ලෝකයේ ප්‍රඥාවට සමවද්දන්න පුළුවන්. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපි මොනවද කරන්නේ? මේ සිතේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්නවා. තමන්ගේ කැළඹිච්ච ස්වභාවය, නිවිච්ච ස්වභාවය, තමන්ගේ චර්යාව, තමන්ගේ ස්වરૂපය තමන් විසින් තමන් අඳුනා ගන්නවා. තමන්ට තමන්ව හඳුන්වලා දෙන්න ක්‍රමයක් තමයි මේ ආනාපාන සති සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට දේශනා කරන්නේ. තමන්ව අඳුනා ගන්න කැමැති සියල්ලන්ම ආනාපාන සති සූත්‍රය වඩන්න ඕනේ. ඒක තුළ තියෙන භාවනාවේ නිරත වෙන්න ඕනේ. තමන්ව තමන්ට දැක ගන්න පුළුවන්. තමන් කවුද කියලා තමන්ට අවබෝධ කර ගන්න පුළුවන්. එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කළේ ආනාපාන සති සූත්‍රය තුළින් අපේ කල්යාණ මිත්‍රයා අපි අඳුනා ගන්න ඇති. ඒ අඳුනාගත්ත කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන ඇති. ඒ කල්යාණ මිත්‍රයත් එක්ක අපේ ජීවිතය ඉදිරියට යන හැටි, ඒ කල්යාණ මිත්‍රයාගේ උදව් උපදෙස් අවවාද අනුශාසනා කමඨං අරගෙන අපි ලෝකෝත්තර ජීවිතය තුළ පරිපූර්ණ වෙලා සසර දුකෙන් එතර වෙ නැටි. එහෙනම් බලන්න තමන්ගේ සිතම තමන් තුළ දුස්සීල දේවල් ඇති කරලා පංචකාමයන් පිනවලා ඒක වැරදි කියලා එයාම එයාට අවබෝධ කරගෙන එයාම ඒකේ නිදාසෙන්න පිළියම් යොදාගෙන එයාම එයාට ගුරුවරයෙක් වෙලා එයාම එයාට කම්මට්ටානාචාර්ය කෙනෙක් වෙලා එයාම එයාට ආචාර්ය වෙලා එයාට සලකලා උදව් කරලා උපකාර කරලා එයා විසින් එයාව නිදාස් කරගන්නවා. පුද්ගලයෙක් මෙතන නැහැ. ස්වરૂපයක් මෙතන නැහැ. මේක තමයි ලෝකෝත්තර ගමන කියලා කියන්නේ. එහෙම නැත්නම් නිවන් මාර්ගය කියලා කියනවා. පටිසෝතගාමි චින්තනය කියලා කියනවා. එහෙනම් අද දවසේ අපි ශ්‍රවණය කරපු මේ ධර්මය නැවත නැවත මෙනෙහි කරන්න, අපගේ ජීවිතවල මේ කමඨාන පුරුදු කරන්න, ආස්වාසය ප්‍රාස්වාසය අපට ලැබිච්ච දායාදයක්, අපි ඉපදෙනකොට අපිට දෑවැද්දක් ලැබුණා, මිනිසක් භවයේ දෑවැද්ද, ඒක තමයි මේ ආස්වාසය ප්‍රාස්වාසය. මේ ලෝකයේ තියෙන සංඝ මාණික්කයක් තමයි, උත්තරීතර මණිකක් තමයි මේ ආනාපානා කියන මේ ආස්වාසය ප්‍රාස්වාසය. එහෙනම් මේක ප්‍රගුණ කරනකොට මේක ඉසෙල්ලාම ඉදම්පි සංගේ බවට පත් වෙනවා, රතනං පනිතං. නැවත මේක ප්‍රගුණ කරගෙන හැම ධර්ම කාරණාවක් ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ මණිකේ වටිනාකම තව ටිකක් කියලාද ගිහිල්ලා ඉදම්පි ධම්මේ රතනං පනිතං කියලා මේක ධර්ම රත්නයක් බවට පත් වෙනවා. මේක තව තවත් දියුණු කරනකොට වටිනාකම ඉහළ යනකොට ඉදම්පි බුද්දේ රතනං පනිතං තුන් ලෝකේම නිවන්න පුළුවන් බුද්ධ රත්නයක් බවට මණිකක් බවට පත් වෙනවා. එහෙනම් අපි තුල තියෙන මණික දැන් තමයි පතලෙන් අරගත්තේ, කඩතොළු පොඩ පොඩ තියෙනවා, මේක ඔපදාලා නැහැ, ඒ නිසා දිලිසෙන්නේ නැහැ. එහෙනම් ඉසෙල්ලාම පංචශීලයෙන් මේක හැම පැත්තෙම පොලිස් කරලා මේක ඔපදම්මලා වටිනාකමින් ගන්නකොට මේකට අපි කියන ඉදම්පි සංගේ රතනම් පනිපං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝයෝ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියන මේ ගුණධර්ම වලින් අපි උපදානකොට ඒ ඇතුළ තිබිච්ච සිත ශාවක සංඝ බවට පත් වෙනකොට මේ සිත ඉදම්පි සංඝේ රතනං පනීතං වෙනවා. මේක සංඝ ගුණ වලින් පිරීලා මේක මේ බුද්ධ ශාසනයේ සංඝ රත්නයක් බවට පත් වෙනවා. මේ උපදාපු මේ ගුණධර්ම වලින් තව තවත් මේකේ වටිනාකම වැඩි කරනකොට විශේෂ වූ ගුණධර්ම මේක තුළ වඩනකොට මේක ඉදම්පි ධම්මේ රතනං පනීතයක් බවට පත් වෙලා මේක තවත් වටිනා උත්තරීතර භාවයකට පත් වෙනවා. මේ මණික තවත් තවත් හොඳට පොලිස් කරලා මේක බොහොම ලස්සන තැනක තියලා වටිනා නිර්මාණයක් තුලට මේක තියලා ඒ මණික විශේෂ ස්ථානයක පීචලා තිබ්බාම මිනිස්සු ඇවිල්ලා ඒක නරඹනවා. ඉල්ලුම වැඩි, මේකට වටිනාකම වැඩි, මිනිස්සු මේකේ අවශ්‍යතාවය වැඩියෙන් තියෙනවා මිනිසුන්ට. දැන් මොකද වෙලා තින්නේ? මේක ඉදම්පි බුද්දේ රතනං පනිතං, මේක බුද්ධ රත්නයක් බවට පත් වෙනවා. එහෙනම් මේ සිත තමයි සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් බවට පත් වෙන්නේ. මේ සිත තමයි පසේබුදු මහරහත් බවට පත් වෙන්නේ. සීල සමාධි ප්‍රඥාවට සමවැදිලා මේ සිතමයි ප්‍රඥාව බවට පත් වෙන්නේ, ධර්මයේ බවට පත් වෙන්නේ, මේ සිතමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අවවාද අනුශාසනා වශයෙන් අපි ගත්තා වූ සියලුම ධර්ම කාරණා නැවත නැවත මෙනෙහි කරමු, නැවත නැවත සිහි කරමු, මේ කමඨාන අපගේ ජීවිත කාලය තුළ පුරුදු කරමු, අපේ කල්යාණ මිත්‍රය අපි අඳුනාගමු, අපට කියලා අවංක මිත්‍රයෙක් ඉන්නවා, සහෝදරයෙක් ඉන්නවා, දෙමව්පියෙක් ඉන්නවා, පඬිතෙක් ඉන්නවා, ගුරුවරයෙක් ඉන්නවා, ආචාර්යවරයෙක් ඉන්නවා, කම්මට්ටානාචාර්යවරයෙක් ඉන්නවා, ඒ වගේම තමයි අපට උපාධ්‍යාය කෙනෙක් ඉන්නවා, බුදුවරයෙක් ඉන්නවා, අපට ඇසුරු කරන්න අපිට තවත් ශ්‍රාවක සංඝ කෙනෙක් ඉන්නවා. මේ හැම ස්වරූපෙම කටයුතු කරන්නේ අපේ සිත. මේ සිත මේ තප්පරේ ඉඳලාම ඇසුරු කරමු, මේ සිත ආශ්‍රය කරමු, නිතර නිතර මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ පඬිත ආශ්‍රයෙන් අපේ සිත අපි වඩා වඩා ප්‍රඥාවට කිට්ටු කරමු. ලෝකෝත්තර කරමු, නිවනට කිට්ටු කරමු. එහෙනම් මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය, මේ නිර්වාණ ධර්ම දේශනාව, මේ කමඨාන, මේ ලබාපු මිනිසත් භවයේ සියලුම අඩුපාඩු හදාගෙන ඒකාන්ත වශයෙන්ම සසර දුක නිවන්න, මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස අප සියලු දෙනාට හේතු වේවා, වාසනා වේවා, හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.